තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. මේ අවස්ථාවේදී අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මෝහය නම් වූ ධර්මතාවය. තථාගතයන් වහන්සේ දේශනා කරනු ලබනවා, යම්කිසි භාවනා යෝගියෙක් යම්කිසි පිංවතෙක් ලෝභය ද්වේෂය මෝහය කියන මේ තුන් ආකාර ධර්මතාවයකින් එකක් ප්‍රවීණ කරයි නම් ඒ ධර්මය ඒ ක්ලේශය නිතාවටම ඉවත් කරයි නම් ඒකාන්ත වශයෙන්ම එයා අනාගාමි ඵලයට පත් වෙන බවත් අරියත් මාර්ගයට වැටෙන බවත් තථාගතයන් වහන්සේ දේශනා කරනසේක. එනම් මේ මෝහය කියන එක අපගේ ජීවිතයේ මොනතරම් විශාල වශයෙන් වෙලාගෙන තියෙනවද, මේ මුලාව ඇති වෙන්නේ මොන විදියටද, මුලාව අපගේ චරිත ජීවිතය තුළ අඳුනාගන්නේ කෙසේද කියන අවබෝධය ලබා ගැනීම තාපසයෙකු සතු විශාල වගකීම. ඒ නිසා තමයි මේ මෝහය කියන ධර්මතාවය පිළිබඳ විද්‍යාව දැනගත යුත්තේ. මෝහය පිළිබඳ විශාල ධර්මකාරණා රාශියක් තිබුණත් ඒකේ විශේෂ කාරණාව තමයි මෝහය ආකාර දෙකකින් ක්‍රියාත්මක වෙනවා. එකක් තමයි මෝහය අවිද්‍යාව කරන කොටගෙන ක්‍රියාත්මක වීම. අනිත් එක තමයි මෝහය විද්‍යාව කරන කොටගෙන ක්‍රියාත්මක වීම. මාහට මෙවැනි ඥානයක් ඇත, මාහට ප්‍රඥාව ඇත, මාහට ශ්‍රේෂ්ඨ ගුණාංග ඇතයි කියන විද්‍යාව කරන කොටගෙන ඇතිවෙනා දෙයත් මෝහයක් කොට තමයි සලකන්නේ. ඒ වගේම කිසිම විද්‍යාත්මක භාවයක් නැතුව, ප්‍රඥාවක් නැතුව සසරේ ඉපදීම පිණිස දුක පිණිස කටයුතු වල නිරත වීමත් මෝහයක් ලෙස තමයි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ. එහෙනම් මේ මෝහය නාමයක් රූපයක් තුළින් අටගන්නේ කොහොමදයි කියලා බලනකොට අපේ ප්‍රඥාවට ගෝචර වෙනවා පටවියාපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතයා ඒකරාසි වෙන, ඒ සතරමා භූතයා ඒකරාසි වෙලා නිර්මාණය කරන සෑම වස්තුවක් තුළම මේ මෝහය පවතිනවා. ගසනම් මෝහයක්. මක් නිසාද සතරමා භූතයා නොදැක ගස දකින්නා මෝහය දකින්නේය. ඒ වගේම ගසේ අලංකාරය දකින්නා ඒ ගසේ රූපය දකින් නැතුව, ඒ ගසේ තියෙන සතරමා භූතය දකින් නැතුව අලංකාරය දුටුහෙයින් අලංකාරය නම් වූ මෝහයට මුලාවන්නේය. ඒ ගස තුළින් යම්කිසි විද්‍යාවක් දැක්කනම් සතරමා භූතය නොදැක විද්‍යාව දුටුහෙයින් එයා ඒ තුළින් මෝහයට පත් වෙන්නේය. ඒ වගේම තමයි සාකයක් මේ ලෝකේ පවතිනා වූ ක්‍රියාවලිය ඒ තුළ තිබෙනා වූ කරුණ කාරණා මෙනෙහි කිරීම තුළින් සතරමා භූතය දුටුවා සේස් නවතින් නැතුව එයා කරුණු රාශියකට මැදි වුණ නිසා, විශාල සාකච්ඡාවකට මැදිහත් වුණ නිසා ඒකත් මෝහයක් ලෙස සැලකෙනවා. එහෙනම් මේ ලෝකේ මෝහය කියලා කියන්නේ සෑම නාමයක් රූපයක්ම වෙලාගෙන තියෙනා වූ ධර්මතාවය. එහෙනම් අපි දන්නවා ආකාශයේ තියෙන නිල් පාට ආකාශයෙන් වෙන්කරන්න බැරි බව, වාතයේ තිබෙන අණු ටික වාතයෙන් වෙන්කරන්න බැරි බව. මක් නිසාද වාතය නිර්මාණය වෙලා තියෙන්නේ අණු වලින්. ඒ ටික අයින් කරුවාම එතන වාතයක් නොතිබෙන තරම්. එහෙනම් ආකාශ ධාතුව ඇති වෙලා තින්නේ අවකාශය කරන කොටගෙන. එහෙනම් ආකාශය අයින් කරුවාම එතන අවකාශයකුත් නැහැ, ආකාශයකුත් නැහැ. එහෙනම් මෝහය කියලා කියන මේ ධර්මතාවය පඨවි ආපෝ තේජෝ වායෝ මැදිහත් කරගෙන මුලා කරගෙන නිර්මාණය වූවක් නම් මෝහය අයින් කරන්න සතරමා භූත අයින් කළ යුතුයි. සතරමා භූත අයින් වෙච්ච තැන මෝහය අතුරුදාන් වෙලා. ඒ නිසා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ හරියත් ඵලයට පත් වෙච්ච රාතන් වහන්සේ තුළ මෝහය නොපවතින බව. කුමක් හේතු නිසාද උන්වහන්සේ සතරමා භූතය ඉවත් කරලා පුද්ගල ස්වභාවය අතුරුදාන් වෙලා නාම රූප ධර්මතාවය අතුරුදාන් වෙලා ඇලීමේ ගැටීමේ ස්වභාවය අතුරුදාන් වෙලා. එහෙනම් යම්කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනකොට සතරමා භූත නම් වූ ඒ ධර්මතාවය තුළින් ලෝකේ දකින්න පුළුවන් නම් එයා මෝහය අයින් කරපු කෙනෙක් බවට ස්ථිරයි. ඒ වගේම සතරමා භූතය අයින් කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම එයා මේ ලෝකයේ මුලාව නම් වූ ධර්මතාවයේ නිට්ටාවටම ප්‍රහීණ කරපු කෙනෙකුට සමානයි. එහෙනම් අරියත් මාර්ගයටපත් වෙන්න අනාගාමි ඵලයටපත් වෙන්න මොහේ ඉවත් කෙරුවොත් ඇති. හැබැයි ඉවත් කළාට ඒ ඉවත් කරපු ස්වභාවය තමන් තුළ පවතිනවා. අපි දන්නවා ගෙයක බඩමුට්ටු අස් කරනකොට යම් යම් ස්ථාන වලට ගියාම එතන අඩි 3ක් විතර පළලට අඩි 6ක් විතර දිගට අතු ගන්න නැතුව දූවිලි තියෙනවා නම් අපි ස්ථිර වශයෙන්ම දන්නවා මෙතන ඇඳක් තිබුණ බව. එහෙනම් වර්ගංගල් 4-4 වාගේ කොටු 4ක් තියෙනවා. මැද ඔක්කොම හොඳට අතු ගාලා පිරිසිදු කරලා තියෙනවා. ඒ තැන දැක්කාම අපි දන්නවා මේසයක් තිබුණ බව. එහෙනම් අඩි එකමාරක පරතරයක වර්ග හඟලක් වාගේ තියෙන ප්‍රමාණයට ප්‍රමාණයක් විතරක් දූවිල්ලෙන් පිරලා තියෙනවා. අපි දන්නා මෙතන පුටුවක් තිබුණ බව. එහෙනම් මේ ලෝකයේ සෑම දෙයක්ම ඉවත් කළාම ඒ ඉවත් කරපු ස්ථානේ ඉවත් වූ ස්වභාවය පවතිනවා. එහෙනම් මේ ස්වභාවය තමයි මේ මෝහයේ තියෙන අරියත් ඵලයට ඉවත් කළ යුතු ස්වභාවය. තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව යම්කිසි කෙනෙක් මේ ලෝකයේ නාම රූප දකින්න නැත්නම් එයා මේ ලෝකයේ දකින්නේ සතරමා භූතනම් සතරමා භූතනම් වූ ධර්මතාවය දකිනවා. ඇත්තටම මේ ලෝකයේ සතරමා භූතයක් නැහැ. අණුවල එකතුවක් පවතිනවා. අණුවල එකතුවට කලින් පීඩනයක් පවතිනවා. පීඩණයට කලින් තෙරපීමක් පවතිනවා. තෙරපීමට කලින් මොකවත් නැහැ අවකාශයක් පවතිනවා. කුමක්වත් නැහැ කියන ස්ථානය තුළ සියල්ල නිර්මාණය වී ඇති මේ පරම සත්‍ය දකින්න පුළුවන් නම් එයා තමයි මුලාවෙන් නිදහස් වෙච්ච ආර්ය ශ්‍රාවකයා. එහෙනම් අපි මේ ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ කිසිවක් නැත කියන ඒ පරම සත්‍යයට සමවැදිලා කිසිවක් නැති තැන සියල්ල ඇතයි කියන මානසිකත්වයෙන් ජීවත් වෙන්න පුළුවන් නම් එයා තමයි මේ භවයේ මේ ස්ථානයේ අනාගාමී ඵලයට ඉමිකම් කියන විඥාණය. එනම් මෝහය අපට අයින් කරන්න බැරි தත්ත්වයේ උදා වෙලා තින්නේ මෝහය ඕනෑම නාම රූපයක් මට්ටම් 32කින් වෙලාගෙන තියෙන නිසා. අපි කියනවා පුද්ගල ස්වභාවයක් නැහැ, සත්වයක් නැහැ කියලා. එනම් සත්වයකුත් නැති පුද්ගලයෙකුත් නැති ස්වභාවයක් පවතින බව අපි පිළිගන්නවා. එනම් අපි මේ මෝහය අයින් කරන්න ගියාම එක්තරා මට්ටමකින් අයින් කරලා අපි හිතනවා මෝහය මං අයින් කරා. එහෙනම් කෝ අනාගාමි ඵලය? ඒ අනාගාමි අභිඤ්ඤා ඥාණයකෝ මොකවත් නැහැ. එහෙනම් අපි මේ මෝහය අයින් කරන්න දක්ෂ වෙලා තියෙන්නේ එක්තරා මට්ටමක. කොටස් 32ක එකතුවක් පමණයි මෙතන තියෙන්නේ. පුද්ගලයෙක් සත්වයක් නැහැ කිව්වම පුද්ගලයා සත්වයක් නැති ස්වභාවයක් පවතින බව පිළි අරගෙන ඉවරයි. කොටස් 32ක් පවතින බව පිළි අරගෙන ඉවරයි. නාමයක් රූපයක් නැති පුද්ගලයෙක් නැති කොටස් 32ක් කිව්වම මේ කොටස් 32ට නාම 32ක් නැද්ද? රූප 32ක් නැද්ද? එහෙනම් එයා එකක් නැහැ කියලා කියන්න 32ක් තියෙන බව පිළිගන්නවා. එනම් මේ මුලාව යම්කිසි කෙනෙකුට අවබෝධ කරන්න පුළුවන් නම් එයා සෝවාන් ඥානයේ සකෘදාගාමි ඥානය අභිභවාගෙන ගිය අනාගාමි ඥානයට සමවැදිච්ච ආර්ය උත්තමයෙක් බවට පත් වෙනවා. එනම් මේ මෝහය අයින් කරනවායි කියලා කියන්නේ එයා සෝවාන් සකෘදාගාමි කියන ඥාන දෙකට එයාගේ ඥානයක් තිබිය යුතු කෙනෙක් වෙන්නට ඕනේ. මේ සෑම රූප කලාපයක් පින්ඩයක් ගත්තාම වස්තුවක් නාමයක් රූපයක් ගත්තාම මේක තුළ තියෙන මුලාවේ මට්ටම් මෝහයේ මට්ටම් එයා ඉසල්ලාම තේරුම් ගන්න ඕනේ. පඨවි ස්වභාවය අයින් කරන්න ඕනේ. ආපෝ මෝහය අයින් කරන්න ඕනේ. වායෝ මෝහය අයින් කරන්න ඕනේ. තේජෝ මෝහය අයින් කරන්න ඕනේ. එතකොටයි මෝහය යම්කිසි මට්ටමකට අයින් වෙන්නේ. මොකද්ද මේ පටවි මෝහය කියලා කියන්නේ? පුද්ගලෙද්දියා දැක්කාම පුද්ගල ස්වභාවයක් නැහැ, සතෙක් නැහැ, මිනිසෙක් නැහැ, කොටස් 32යි කියලා කිව්වම එයා පිළිගන්නවා මෙතන පුද්ගලයෙක් කියලා කෙනෙක් නැති බව, සත්වෙක් පුද්ගලෙක් නැති බව. ඒ කියන්නේ එයා පටවි ස්වභාවයෙන් මෝහය අයින් කළා. නමුත් පටවියක් නැති ස්වභාවයක් නැති කෙනෙක් ඉන්නවා. ඒ කොටස් දෙක තුලින් එයා නිර්මාණය වෙලා ඉන්නවා කියන විශ්වාසය එයා තුල තියෙනවා. අපි දෙවියෝ නැහැ කියලා කියන්නෙම දෙවියා කියන්නේ කවුද කියන එක දැනගෙන ඉන්න නිසා. එහෙනම් පොල්ගස් අපේ රටේ නැහැ කියලා කියන්නේ රටේ නැත්තම් එයා පොල්ගා දැනගත්තේ කොහමද? එහෙනම් පොල්ගා තිබිලා තියෙනවා, පොල්ගා අඳුරනවා, පොල්ගා එයා හොඳටම ිතවත්ව පොල්ගාත් එක්ක ගනුදෙනු කරලා තියෙනවා. එහෙම නැත්තම් පොල්ගස් නැහැ කියලා කියන්න පොල්ගායේ උස ප්‍රමාණය, අතු ප්‍රමාණය, ඒකේ ඇදෙන ගෙඩි ප්‍රමාණය, පීඩන ක්‍රමවේදය මේ හැම දෙයක්ම දන්න නිසා තමයි එයා ස්ථීර වශයෙන්ම කියන්නේ පොල්ගස් නැති බව. එහෙනම් පුද්ගලයෙක් සත්‍යයක් නැහැ කියලා කියන්න නම් එයා පුද්ගලයෙක් සත්‍යයක් පිළිබඳව දැනගෙන සිටිය යුතුයි. එහෙනම් යම් කිසි කෙනෙක් දිහා බලලා මෙයා පුද්ගලයෙකුත් නෙමෙයි සත්‍යයකුත් නෙමෙයි මිනිසෙකුත් නෙමෙයි එහෙම ස්වභාවයක් නැහැ කියලා කියනවා නම් එහෙම ස්වභාවයක් තියෙන බව එයා පිළිගන්නවා. එහෙම ස්වභාවය එයා විශ්වාස කරනවා. ඒකට සාපේක්ෂවයි කියන්නේ එහෙම ස්වභාවයක් තියෙනවා. හැබැයි මෙතන කොටස් 32ක් තියෙනවා. මෙතන ඒ කියන සත්‍යයා පුද්ගලයා නැහැ කියලා ඒ කියන්නේ එයා ඊළඟ මට්ටමේ මුලාවට අවු වෙලා. එහෙනම් මේ ලෝකේ පවතින මෝහය අයින් කරන්න එයා ආපෝ මට්ටමේ මෝහය අයින් කරන්නට ඕනේ. ආපෝ මෝහය අයින් කරපු ඒ උත්තමයා තාම අනාගාමී වුණේ නැහැ. තාම එයා සෝවම් ඵලයේ ඉන්නේ. එහෙනම් ආපෝ මට්ටමෙන්නුත් මට මේ සෝවම් ඵලයෙන් එයාට යන්න බැරි. ඇයි? භාග්‍යතුන් වහන්සේගේ අභිනන්දන සූත්‍රයට අනුව අනාගාමී ඵලය ඒ අනාගාමී ඥාණය මාගේ විඥාණයේ උදා වෙන්නේ නැත්තේ ඇයි කියලා බලනකොට එයාට තේරෙනවා පුද්ගලයෙක් සත්වයක් නැහැ කියලා මං කිව්වාට ඒ නැහැ කියලා හැමදාම කියනවා ඒක ඔප්පු කරන්න හදනවා හැමෝම ඒක පිළිගත යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ කියන්නේ වායෝ මට්ටමින් තාම පුද්ගලයා සත්වයා ඉන්නවා කියන විශ්වාසය තියෙනවා. ඒ නිසා තමයි ඔප්පු කරන්න මෙච්චර දඟලන්නේ. පුද්ගලෙක් නැත සත්‍යයක් නැත කොටස් 32ක පමණක් ඇත මේ පරම සත්‍ය විශ්වාස කරන්නයි කියලා යමෙක් කියනවා නම් ඒ කට්ටියත් මේක විශ්වාස කරන්න ඕනේ කියලා බලාපොරොත්තු මෙයා තුල තියෙනවා. එහෙනම් පුද්ගලෙක් සත්‍යයක් බැරි වෙලාවත් මේගොල්ලෝ විශ්වාස කරයි. එහෙනම් මම දන්න දේ මේගොල්ලෝ නොදැන ඉන්න ඉඩ තියෙනවායි කියන ඒ සැකය නිසා මෙතන සත්‍යයක් නැහැ මෙතන සත්‍යයක් නැහැ කියනකොට මේගොල්ලන්ට තේරෙනවා එහෙනම් මේ කියන සත්‍යය කවුද කියලා. පුද්ගලෙක් සත්‍යයක් නැත්තම් පුද්ගලෙක් සත්‍යයක් තින්න බව නැති බව කියන්න කෙනෙකුත් නැති වෙන්නට ඕනේ. එහෙනම් මේ ලෝකේ පුද්ගලයෙකුත් නැහැ සත්වයෙකුත් නැහැ. ඒ බව කියනවා නම් කියන්න එක්කෙනෙක් ඉඳලා එහෙනම් පුද්ගලයා සත්වයා ඉන්න බව නැහැ කියලා කියනකොටම ඔප්පු වෙලා ඉවරයි කියන කෙනා ඒ පුද්ගලයා සත්වයා බවට පත් වෙලා ඉවරයි. එහෙනම් මේක අවබෝධ වෙනකොට තමයි එයාට තේරෙන්නේ ආලෝකේ නම් වූ චේතනාවල මේ පුද්ගල ස්වභාවය තියෙනවා මෝහය තාම පවතිනවා කියලා. මේ මෝහය අවබෝධ කරගෙන චේතනාවලින් නිර්මාණය වෙන්නා වූ මෝහය එයා අයින් කරනවා. ඒ කියන්නේ පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන්නේත් නැහැ. පුද්ගලයා නැතයි කියලා කියන්නේත් නැහැ. තථාගතයන් වහන්සේ ළඟට බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා ආනවා ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ නිර්වාණ තරලයක් කියලා එකක් ස්ථිර වශයෙන්ම පවතිනවාද කියලා. එහෙමයි බ්‍රාහ්මණය නිවනත කියලා තලයක් පවතිනවා. භාග්‍යතුන් වහන්සේ නිර්වාණය කියලා සැබවින්ම තලයක් පවතිනවාද නැත බ්‍රාහ්මණය එහෙම එකක් සැබවින්ම නැහැ කියලා. ඒ කියන්නේ ඇත කියලා කියන්නේත් නැහැ නැත කියලා කියන්නේත් නැහැ. මේක තමයි තථාගතයන් වහන්සේ තුළ මෝහයක් නොතිබුණා කියන එකට එකම සාක්ෂිය. නමුත් අපි නැතයි කියලා කියන්න ඔප්පු කරන්න වේස වෙනවා නම් නැහැ කියන ධර්මතාවය ඔප්පු කරගන්න විශාල කරුණාකාරණා පාවිච්චි කරනවා නම් එච්චර මාන්සි වෙන්නේ ඒක තියෙන නිසා ඒක නැහැ කියනක ඔප්පු කරගන්න නේද? ඒක සැබවින්ම නැත්තම් මොකටද මාන්සි වෙන්නේ? නැහැ කියන දේ නැහැ කියලා කියන්න මොකටද මෙච්චර දුක් විඳින්නේ? තියෙන දේ නැහැ කියන්නයි දුක් වෙන්නේ. ඒක යාගේ තර්කයෙන් එයා විඳින වේස මාන්සියෙන් ඒක ඔප්පු වෙලා ඉවරයි. එනම් මේ අවබෝධය ඇති වුණාම මෝහය නම් වූ ධර්මතාවය මේ නාම රූපවල පවතින ක්‍රමවේදයට තේරෙනවා. අනිත්‍යතාවයේ ධර්මතාවය කියනවා නම් ඒ අනිත්‍ය වෙන්න වස්තුවක් තියෙන්නට ඕනේ. වයසට යන ස්වභාවය තේරුම් ගන්න, ලෙඩ වෙන ස්වභාවය තේරුම් ගන්න, ඉපදෙන ස්වභාවය තේරුම් ගන්න, මරණයටපත් වෙන ස්වභාවය තේරුම් ගන්න පුද්ගලයක් ස්වභාවයක් සත්වයක් නැත්තම් මේ ධර්මතාවයේ තේරෙන්නේ කොහමද? එහෙනම් ඉපදීම වයසට යෑම ලෙඩවීම මරණයටපත් වීම කියන මේ සතර මා නිමිති දකින්නේ පුද්ගල ස්වභාවයක් පවතින නිසා. එහෙනම් මේ ලෝකේ සෑම නාමයක් රූපයක් ගත්තාම ඒ සෑම නාමයක් රූපයක් මැදිලා තින්නේ ලෝභ ද්වේෂ මෝහ කරන කොටගෙන. එහෙනම් ලෝභ ද්වේෂ මෝහ කියන තුන් ආකාර ධර්මතාවය අයින් කරන්න අපට කිසිම පුළුවන් කමක් නැහැ. ඒ ධර්මතාවෙන් තමයි මේ ලෝකේ හැම නාමයක් රූපයක් මැති වෙලා තින්නේ. ද්වේෂය අයින් කරන්න කැමැති උත්තමයා ද්වේෂය නිර්මාණය වෙච්ච සමීකරණ අවබෝධ කරගත යුතුයි. ද්වේෂය මේ නාම රූප වල පවතින ක්‍රමවේද අවබෝධ කරගත යුතුයි. පසුව මට්ටම් 32කින් පවතින ආ ක්‍රමයට තේරුම් අරගෙන එක එක ක්‍රමවේද ගලව ගලව යනකොට ක්‍රම 32 ගැලවෙනකොට ද්වේෂය අතුරුදාන් වෙලා මේ ලෝකයේ කවදාවත් ද්වේෂය කියන එක යට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ. ද්වේෂය විඥාණයෙන් නිට්ටාවටම තුරන් වෙලා එයා අනාගාමි ඵලයටපත් වෙච්ච තථාගත ශ්‍රාවකයෙක් වෙනවා. එහෙනම් ලෝභය අයින් කරන්න උත්සාහ කරනකොටත් එයා ලෝභය ඉස්සල්ලාම හඳුනා ගන්නට ඕනේ, පවතින ස්වභාවය හඳුනා ගන්නට ඕනේ. එහෙනම් ලෝභය ආකාරකින් පවතින බව දැනගෙන එක එක ආකාරයකින් අයින් කරනකොට තමයි ලෝභය නිට්ටාවට අයින් වෙන්නේ. එහෙම නැත්නම් ලෝභ දේශ මොහ අයින් කරපු උත්මේක අපට කවදාවත් මේ ලෝකේ දකින්න ලබන්නේ නැහැ. ලෝභය කෙසේ දත්තරියේ කියලා ආනකොට සියල්ල අත්තරියා ලෝභය මට ප්‍රත්‍යක්ෂ වුණා කියලා කියනවනම් ඒ සියල්ල අත්තරියා ලෝභය ප්‍රත්‍යක්ෂ වුණා කියන එක කියනවා කියලා කියන්නෙම ප්‍රත්‍යක්ෂ වුණා කියන ඒ ඥාණයට යා ලෝභ වෙලා ඉන්නවා. ඒක තමයි අත්තරලා නැහැ. සියල්ල අත්තරියා ඒ නිසා මම ලෝභය නැති කළා. ලෝභය නැති කරන්න සියල්ල අත්තරියා කියන මාන්නිතාම අල්ලාගෙන ඉන්නවා. ඒ කියන්නේ තාම ලෝභය පවතිනවා. ලෝභය අත්තරිය නිදුකානනී ඔබ වහන්සේ ලෝභය අත්තරියේ කොහොමද කියලා අහනකොට ලෝභය කියන්නේ කුමක්දයි මට කියාපන්න, ඒ විට මම ලෝභය අත්තරියේ කෙසේදයි මම ඔබට කියන්නේ මේ කියලා යම් කිසි කෙනෙක් කියනවනම් අන්න එයා තමයි ලෝභය අත්තරිය කෙනා. සංයුක්ත නිකායේ ඕගතරණ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ ළඟට දේවතාවෙක් ඇවිල්ලා ආනවා, නිදුකානනී ඔබ වහන්සේ මේ නිමොක්කය පමොක්කය දන්නේ කොහමද, නිමොක්කය පමොක්කය ඔබ වහන්සේ ඕකේ තරණය කළේ කොහමදයි කියලා ආනකොට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මම මේ දේවල් කළා, මේ විදිහට කළා, එතකොටයි මම ඕගේ තරණය කළේ, මේ මහා කෙලෙස් සාගරේ තරණය කළේ කියලා පවසන්නේ. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඕගේ මම දන්නෙත් නෑ, තරණය මම දන්නෙත් නෑ, කිසිවක් නොකර සිටියෙමි, මා නොදැනුවත්වම එතර වුනමි. එහෙනම් මොකවත් කරන්නේ නැතුව වැඩ නවත්වාම එයා රහත් වෙනවා. වැඩ කරන තාක්කල් ක්‍රියාවක් පවතිනවා, ක්‍රියාවක් තියෙන තාක්කල් කර්මයක් නිර්මාණය වෙනවා, කර්ම තියෙන තාක්කල් ඉපදෙනවා. අන්න දේවතාව තේරුම් ගත්තා තථාගතයන් වහන්සේ සසර එතර කරපු තථාගතයන් වහන්සේ උන්වහන්සේ කෙලෙස් සාගරයෙන් එතර වුණා කියලා විශ්වාස කරනවා. එහෙනම් මේ මෝහය කියන එක අයින් කරන්න, මම මෝහය අයින් කරනවා කියන මෝහය අයින් කරන්න ඕනේ, මෝහය අයින් කරන්න මට ප්‍රඥාව තියෙනවා කියන මෝහය අයින් කරන්න ඕනේ, මම මේ හැම දෙයක්ම මෝහයයි කියලා සැක කරනවා, හැම දෙය තුළම මෝහය පවතින බව විශ්වාස කරනවා, මේ විචිකිච්ඡාව ඉසල්ලාම මෝහයන් ඒක ඉසල්ලාම අයින් කරන්නට ඕනේ. එහෙනම් මේ නාම රූප හැම දෙයක්ම ලෝභ දේශ මෝහවල ප්‍රතිරූපයක්, ස්වરૂපයක්, නිර්මාණයක්, පරිවර්තනයක්. එහෙනම් මේ සෑම දෙයක් තුළම ලෝභ පවතිනවා, ද්වේෂ පවතිනවා, මෝහ පවතිනවා. සියල් අත්තරපු කෙනා ළඟට ගින් ඔබ වහන්සේ 300 අත්තරින් නැත්තේයි අනේ ඒක දීලා බෑ කියලා කියනවා. එහෙනම් ඒකට යා ලෝභ වෙලා යම් කිසි කෙනෙක් සීවරය ඔරකම් කරන්න හදනවා නම් උදුර ගන්න හදනවා නම් ඒක බොහොම අමාරුවෙන් ඒක පරිස්සම් කර ගන්නවා, උදුරලා අතේ තියා ගන්නවා. ඒ කියන්නේ ඒකට යා විරුද්ධ වෙනවා, ද්වේෂ වෙනවා. එහෙනම් 300 එළිය වැටෙනකොට තිබිය යුතුයි, 300 මගේ ඔළුවට තිබිය යුතුයි කියලා විශ්වාසයක් දරනවා. එහෙනම් 300 ඔළුවට තිබිච්ච කිසිම කෙනෙක් රාත් වෙලා නැති බව එයාට දැනගන්න පුළුවන් කමක් තිබිලා නැහැ. 300 නැතුව තමයි තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ. එහෙනම් අරියත් බෝධියට මොකටද 300 ළඟ තබාගෙන ඇස් අරගෙන ඒක දිහා බලාගෙන ඉන්නේ? එහෙනම් මේ විදියට අපි සිවුරු පාත්‍ර වලට මුලා වෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. තථාගතයන් වහන්සේගේ ධර්මයේ කියන මේ ඔරුවට අපි මුලා වෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. පණ්ඩිත සේවනය තුළ කල්යාණ මිත්‍රයන් තුළින් අපි මුලා වෙන අවස්ථා අනන්තයි, අප්‍රමාණයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මානනී තථාගත නිසා මාව විශ්වාස කරන්න එපා, මා කියන ධර්මය නිසා විශ්වාස කරන්න එපා, කාලයට ඔබින නිසා විශ්වාස කරන්න එපා, තර්කයට ගැළපෙන නිසා විශ්වාස කරන්න එපා, තථාගතයන් වහන්සේ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව නිසා විශ්වාස කරන්න එපා, ප්‍රඥාවත් එක්ක මිශ්‍ර කරලා බලන්න, තමන් තුළින් සාකච්ඡා කරලා බලන්න, තමන්ට ප්‍රත්‍යක්ෂ වුණාද කියලා බලන්න, එහෙම වෙනවා නම් පමණක් පිළිගන්න. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය කොච්චර නිර්මලද කියලා කියනවා නම් මේ සෑම රූප පින්ඩයක් තුළ පවතිනා වූ ඒ මුලාවල් අවු නොවි නිර්වාණයට අදාළ විදියට මේ නාම රූප පාවිච්චි කරන ධර්මය තමයි ඒ කියන්නේ. එහෙනම් අපි මේ ලෝකයේ ධර්මයේ දකිනවා නම් ඒ දකින්නේ තථාගතයන් වහන්සේ දකින්නකොට අපට දැනෙන්නේ ධර්මය නම් ඒ දැකලා තින්නේ ධර්මය. එහෙනම් මේ ගාක්කොලක් දකින්නකොට සත්‍ය පුද්ගලයේ මිනිසෙක් දකින්නකොට මේ සෑම වස්තුවක් දකින්නකොට අපට ධර්මයේ පේනවා නම් අන්න ඒක අපි දැකපු ධර්මය මගේ ප්‍රඥාවට අවුනායි කියලා සන්තෝෂ වෙනවා නම් එයා මුලා වුණා. එයා යම්කිසි ධර්මයක් මේ ගස්කොළන් වලින් දකිනකොට මට විතරයි මේක ප්‍රත්‍යක්ෂ උනේ කියලා උඩඟු වෙනවා නම් අන්න එයා මුලා වුණා. එහෙනම් යම්කිසි නාමයක් රූපයක් දැක්කාම එයා ඒකෙන් චතුරාර්ය දැකලා එයා සන්තෝෂ වෙලා චතුරාර්ය සත්‍ය මට මේ ගහින් පෙනුනායි කියලා එයා ඒකට සන්තෝෂ වෙනවා නම් ඒක තුලින් මත් වෙනවා නම් අන්න ඒ ධර්මයට මුලා වුණා. එනං අපි මේ ලෝකයේ දකින දේවල්, ඇයෙන දේවල්, පෙනෙන දේවල්, ඇඟෙන දේවල්, සිතන දේවල් කියලා ගත්තාම මේ සෑම දෙයක් තුළින්ම ප්‍රඥාවට ගෝචර වෙන මුලාවල් තියෙනවා. කායානු මට්ටමින් ගෝචර වෙන මුලාවල් තියෙනවා. වේදනාව නිසා, දුක නිසා මුලාවල් ඕන තරම් තියෙනවා. බඩගින්න වැඩි වෙනකොට මොන තරම් තරහා යනවද අපට? බඩගින්න වැඩි වෙනකොට කාගෙන කාගෙන යනවා? පත්‍යවේක්ෂාවක් නැහැ, කිසිම සීලයක් විනයක් නැහැ. එනං මේ බඩගින්න කියන වේදනාව දුක දැනෙනකොට අපි පුදුමාකාර මුලාවක් වෙනවා, අපේ ගුණධර්ම අතුරුදාන් වෙනවා. එනං කායික වශයෙන් මුලා නොවිය යුතුයි, වේදනාත්මක වශයෙන් මුලා නොවිය යුතුයි, මේ නාම රූප වලින් දකින්නා වූ නිර්වාණ ධර්මය තුලින් මුලා නොවිය යුතුයි, සිතිවිලි වලින් අපිට අවබෝධ වෙන්නා වූ ඥාන වලින් අපි මුලා නොවිය යුතුයි. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේගේ ගුණ උන්වහන්සේ කවදාවත් දේශනා කළේ නැහැ. හේතුව ඒ ගුණවලට උන්වහන්සේ බැඳිලා නැහැ. තථාගතයන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට උපස්ථාන කරන ශ්‍රාවකෙක් බවට පත් වෙලා සියල්ලන්ගේ සේවකයා, සැබෑ නායකයා කියන එක තථාගතයන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේ ජීවත් වෙලා පෙන්නවා. එහෙනම් අපි මේ මනුෂ්‍ය ලෝකේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි තරේම විශ්වාස කළ යුතු සම්මා දුක්ඛියක් තමයි. එකකින් බේරෙනකොට තව එකකින් මං අහුවෙනවා. විනාශ කරන්නේ නැහැ කියන ද්වේෂය අයින් කරනකොට ආරක්ෂා කරන්න ඕනේ කියන ලෝභයට අහුවෙලා නැද්ද? ආරක්ෂා කරන්නේත් නැහැ, මං මේක විනාශ කරන්නේත් නැහැ කියලා කියනකොට ආරක්ෂා කරන්නත් නැතුව, විනාශ කරන්නත් නැතුව එකක් නඩත්තු කරනව නේද? ඒ මුලාවට අවුනේ නැද්ද? එහෙනම් මේ ලෝභ දේශ මොහ කියන ධර්මතාවය එක්තරා ක්‍රමයකට සැකසිච්ච මේ ලෝකයේ හැමතැනම පවතින ධර්මතාවයක්. එහෙනම් මේ ධර්මතාවයේ ප්‍රඥාවෙන් දැකලා යම්කිසි භාවනා යෝගියෙක් මේ තුනෙන් නිදහස් වෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම එයාගේ නිවන නවත්තන්න පුළුවන් කමක් නැහැ. එයාගේ ප්‍රඥාව කිසිම කෙනෙකුට සීමා කරන්න පුළුවන් කමකුත් නැහැ. එහෙනම් මේ සෑම නාමයක් රූපයක් තුළ පවතිනා වූ මෝහය පළවෙනි මට්ටම තමයි. දැක්ක ගමන් ගාපනවා නම් ඒ පටවි මට්ටමේ මෝහය, ඒක අයින් කරපු ගමන් අපිට පේන සතරමා භූත, අන්න ඒ ආපෝ මට්ටමේ මෝහය. ඒක අයින් කළාම ගසත් අයින් කළා, සතරමා භූතත් අයින් කළා, අන්න සිතිවිලි වශයෙන් පවතිනවා. ඒක වායෝ මට්ටමේ මෝහ, වචන වලින් තියෙන මෝහ. එහෙනම් මේ හැමතියක්ම අයින් කළා මම නිදාසුනා කියලා නිදාසුන් නැහැ. එක ගාක් අයින් කරාට තව ගස් කෝටියක් ඇත. එහෙනම් මේ වගේ තවත් අඹගස් ඇතයි ඇතද කියලා අහනවා නම් ඒ කියන්නේ තවත් අඹගස් තියෙන බව ඒගොල්ලෝ විශ්වාස කරනවා. එහෙනම් මේ ගා අයින් කරලා මම සියලුම නාම රූප අයින් කළා, මුලාවෙන් අයින් වුණා කියලා කියනවා නම් ඒකට වඩා ලොකු මුලාවක් මේ ලෝකේ කොහෙවත් නැහැ. එනං අපි එක එක මට්ටම් වලින් බේරෙනකොට ඊළඟ මට්ටමට අවු වෙනවා, ඊළඟ මට්ටමෙන් බේරෙනකොට ඊළඟ මට්ටමට අවු වෙනවා. එනං ක්‍රමානුකූලව මේ මට්ටම් තේරුම් අරගෙන මම මෝහය අයින් කරන්න පුළුවන් නම් ඒ කාන්ත වශයෙන්ම මේක වඩන ස්ථානයේදීම එයා අනාගාමි ඵලයටපත් වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් බවටපත් වෙනවා. එනං මෝහය පිළිබඳව අපට ලැබිච්ච මේ ධර්ම අනුශාසනාව, මේ කමඨාන නිතර නිතර සීකරමු. මම මේ මොහොතේ මෝහයට අවුනාද, ලෝභයට අවුනාද, ද්වේෂයට අවුනාද, ත්‍රිපරිවට්ටං කියන ධර්මතාවය තුලින් තුන් ආකාර ධර්මතාවේ නිර්මාණය වෙච්ච මේ සෑම නාමයක් රූපයක් තුලින් මේ තප්පරේ මං අවුලා ඉන්නේ කෝකටයි කියලා සීය වඩනවා නම් එයා තුනකටම අවුලා නැති උත්තමයක බවට පත් වෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ, මානනී මේ ලෝකේ ඉපදීම නවත්තන්න නම් 100 වඩන්න, 100ට විතරයි කර්ම නවත්තන්න පුළුවන් හැකියාව තියෙන්නේ. එහෙනම් ලෝභයටත් අවුෙන්නේ නැතුව, ද්වේෂයටත් අවුෙන්නේ නැතුව, මෝහයටත් අවුෙන්නේ නැතුව මේ ලෝකේ ජීවත් වෙන්නට නම් අපි චිත්තානුපස්සනා වඩන්නට ඕනේ. එහෙනම් අපට මේ ගස්කොළන් පේනවා නම් මේ ගස්කොළන් නෙමෙයි අපට පේන්නේ, ගස්කොළන් කියන්නේ නාමයේ රූපය තුළින් මුලාවක් අපට පේන්නේ. වටිනා පැලයක්, මේක තේක්කපුෘත පැලයක් කියලා කියනනම් ගහපෙනුන්නේ වටිනාකම පෙනුන ඇලුනා, ඒ මෝහයට අපි ආවුණා. මේ විදියට එක නාමයක රූපයක එක වස්තුවක ඕනතරම් මුලා තියෙනවා. එකකින් ගැලවෙනකොට තවත් එකකින් අවුවෙන්න. ඒ වගේම මේ නාමයක රූපයක ඕනතරම් මේ වස්තුවල ද්වේෂය තියෙනවා. එකකින් ගැලවෙනකොට තවත් එකකින් අවුවෙන්න. මේ නාමයක රූපයක මේ වස්තුවක ඕනතරම් ලෝභය තියෙනවා. එකකින් අවුවෙනකොට අනිත් එකකින් බේරෙන්න, එකකින් බේරෙනකොට තව එකකින් අවුවෙන්න. එහෙනම් අපි ගත කරන සෑම තප්පරය ගානේ චිත්තානුපස්සනා වඩන්නට ඕනේ, සෑම මොහොතක් ගානේ සිය පීඨවන්නට ඕනේ. එහෙම තියෙන්න පුළුවන් නම් තුන් ආකාර ධර්මතාවයේට නිදාස් වෙච්ච අවුවෙන්නේ නැති විඥානය බවට පත් වෙනවා. එයා තමයි තථාගතයන් වහන්සේගේ ශාසනයේ අරියත්වෝදියෙන් පිරිනිවන කෙනා. එහෙනම් අද ඉඳලා අපි මේ තුන් ආකාර ධර්මතාවයෙන් නිදාස් වෙන්නටත්, අභිනන්දන සූත්‍රයට අනුව අනාගාමි ඵලයට පත් වෙන්නටත් සෑම මොහොතක් ගානේ සිය පවත්තමු. ගසක් පේනවද? ඒ නාම රූපය පේනවද? ගස පේනවද? ඒකේ අලංකාරය පේනවද? ගස පේනවද? ගැටීම වැටෙනවද? ගස පේනවද? ඇලීම වැටෙනවද? ගස පේනවද? ඒ නිසා කම්පනයක් අටගන්නවද? ගස පේනවද? සතරමා භූතය පේනවද? ගස පේනවද? ඒ ඇති වෙලා තියෙන නිර්මාණය පේනවද? මේ විදියට අපි එකින් එකට ගවේෂණය කරන්න පුළුවන් නම් ඇත්තටම අපට ලැජ්ජා හිතෙනවා, අපට දුක හිතෙනවා. මොනතරම් අඩුපාඩු මන් තුළ තිබිලාද? මෝහය කියන නමින් මොකවත් අදලා නැහැ, ලෝභය කියන නමින් මොකවත් අදලා නැහැ, ද්වේෂය කියන නමින් මොකවත් අදලා නැහැ, අදන්න පටන්ගෙනවත් නැහැ කියලා අපට තේරෙනවා. එහෙනම් මේ තප්පරයේ ඉඳලා අපි මේ ධර්මතාවය වඩන්නට ඕනේ. මේ මොහොතේ ඉඳලා තථාගතයන් වහන්සේගේ සරණ යන්නට ඕනේ. අපි මේ දක්වා ලෝභයේ සරණ ගියා, ద్వේෂයේ සරණ ගියා, මෝහයේ සරණ ගියා. ඒ නිසා තමයි ආවල් තැන හොඳයි අපට විවේක ගන්න, ආවල් තැන හොඳයි මාස තුන ගත කරන්න, ආවල් ස්ථානේ හොඳයි ගස්කොළන් තිනවා, එතන සන්තෝෂයි තියාම, ආවල් ප්‍රදේශයේ හොඳයි එතන හිතවත් අය ඉන්නවා. මේවා මුලාව නෙමෙයිද? ඒ ස්ථානෙට බැඳිච්ච දේවල් ලෝභය නෙමෙයිද? එතන හොඳයි කියලා මෙතනට පිටපාන්නේ දේශේ නෙමෙයිද? එහෙනම් මේ ලෝකයේ ලෝභ දේශ මොහ සරණ ගියා කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍යද? එහෙනම් අද ඉඳලා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, තථාගත ශ්‍රාවක සංඝං සරණං ගච්ඡාමි කියලා අපේ තුනුරුවන් සරණ යමු. මේ සෑම මොහොතක් තුළම ලෝභ දේශ මොහ වලින් මම මුලා වෙනවා, දසමාර සේනාව එලවලව මට ගසනවා, මට ඉන්න තැනක් නැහැ, විවේක ගන්න තැනක් නැහැ, ඉඳගෙන ඉන්න ආසනින් ලෝභ දේශ මොහ හට ගන්නවා, දකින දේවල් වලින් ලෝභ දේශ මොහ හට ගන්නවා, ඇයෙන දේවල් වලින් ලෝභ දේශ මොහ හට ගන්නවා, සෑම තප්පරයක් ගානේ මං කෙලෙස් වලට ගොදුරු වෙනවා. අවෝ මගේ විපතක මාත, මං කොහාටකින් ඉපදෙයිද දන්නේ? මේ තරම් කෙලෙස් වැඩෙනවා, මේ තරම් අකුසල වැඩෙනවා, ලෝභ දේශ මොහ වලට මං කොටු වෙලා මං ක්‍රමානුකූලව මුලාවට විනාශයට යනවා. මේ නිසා මං හද ඉඳලා සීය පවත්වනවා. මේ කිසිම ලෝභ දේශ මොහ වලට අවුවෙන්නේ නැතුව ඉන්න නම් මේ සියලුම දේවල් ඇදිලා තියෙන ලෝභ දේශ මොහ වලින් නිසා කිසිම දෙයකට අවුවෙන්නේ නැතුව මාගේ විඥානය මං පරිස්සම් කරනවා. සීය තමයි මට තියෙන එකම ආරක්ෂාව, තථාගත ධර්මානුකූල ආරක්ෂකයා ධර්මය. එහෙනම් ධර්මය තදින් අල්ලා ගත්තාම ධර්මය තමයි ධම්මචර්යාව රකින්නේ. එහෙනම් ධම්මෝ රක්කති ධම්මචාරී කියන ධර්මතාවයට අනුව අපි මේ ලෝකේ පවතිනා වූ සෑම නාමයක් රූපයක් තුලින් ලෝභය ද්වේෂය මෝහය කියන මේ ධර්මතාවයන් වලට අසු නොවි ජීවත් වෙමු. නිතර නිතර මේ ධර්මයේ මෙනෙහි කරමු, නිතර නිතර සීත භාගමු, චිත්තානුපස්සනාව මේ තප්පරේ ඉඳලා වඩමු. මේ ලබාපු ධර්ම අනුශාසනාව කමඨාන, මේ අවබෝධය, මේ ප්‍රඥාව, මේ ලබාපු මිනිසත් භවයේ තුල ඒකාන්ත වශයෙන්ම අරියත් බෝධියට පත් වෙන්න, අභිනන්දන සූත්‍රයට අනුව ඒකාන්ත වශයෙන්ම අනාගාමි ඵලයට පත් වෙන්න, මේ ධර්ම ඥානය අවබෝධය අප සියලු දෙනාටම ඒකාන්ත වශයෙන්ම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදුකාරයක් දෙන්න. සියලු දෙනාටම තෙරුවන්.